බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර හතරක අද වෙන විට ආහාර වර්ජනයක යෙදෙනවා ත්‍රස්තවාදී වැළැක්වීම පදනමේ අත්අඩංගුවටගෙන සැකකරුවන් විදිහට ඉන්න අය 80ක් ඉන්නවා මැගසින් බන්ධනාගාරේ 28ක් ඉන්නවා අනුරාධපුර බන්ධනාගාරේ 12ක් ඉන්නවා දුම්බර බන්ධනාගාරේ 9ක් ඉන්නවා වලකලපු බන්ධනාගාරේ මේ අයගේ සෞඛ්‍ය තත්ත්වය බරපතලයි කියලා යම් යම් ප්‍රචාරයක් කරනවා ඒක සම්පූර්ණයෙන්ම බොරු මේ අයගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නැහැ අපි උදේ හවස වෛද්‍යවරු හරහා ඒ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරලා බලනවා දැනට බන්ධනාගාර රෝහලේ වැලිකඩ 4 දිනක් විතරක් ප්‍රතිකාර ලැබනවා ඒ අයගේ බරපතල නැහැ එයාට සේලයින් ලබා දීමෙන් පසු අද හවස නැවත මැගසින් බන්ධනාගාරයට රැගෙන ඒමට නියමිතයි මේ අය අසත්‍යයි කියලා ගෙරගෙන යන කිනේන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් මෙයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් මෙයාගේ ජීවිත ගැනත් අපි සම්පූර්ණයෙන්ම වගකීනවා මේ කිසි කෙනෙකුට මැරෙන්න දෙන්නේ නැහැ